නැන පැන වැඩසටහන සඳහා කන්නංගර විද්‍යාලයේ දරුවෝ හෙට දිනේදී සහභාගී වීමට නියමිතයි. අපේ දරුවෝ මේ වෙනකොට සූදානම් සිටිනවා හෙට දිනේ මේ තරගය සඳහා. තාම හොඳින් මොකද ඒ වගේම මේ දිනවල වර්ෂාව නිසා ඇතිවෙච්ච ගංවතුර තත්ත්වය නිසා යම් බාධාවක් වුණත් අපේ දරුවෝ ඒ සඳහා සූදානම් ඉන්නවා. හෙට දිනේදීත් බලාපොරොත්තු වෙනවා අපේ පාසල මේ තරගය සඳහා සහභාගී කරලා ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් දරුවන්ගේ නැනස පැතීම කටයුතු කරන ලක්ෂ්‍ය සෙන්ස් නාලිකාවට මගේ විශේෂ ස්තුතිය මේ වෙලාවේ මම පිරිනමනවා.